බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝහෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුන්තමන්ති සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින අජන්ත මහත්මාගේ නිවසේහි ඉතාම වැදගත් පින්කමක් සිදු කරන අවස්ථාව ආදරණීය දියණිය සිහිපත් කරලා ඒ දියණියට පුණ්‍යානුමෝදනා කරන්ටත් ඒ දියණියගේ උපන්දිනය සිහිපත් කරන්ටත් සිදු කරන දානමේ පින්කම ධර්මදේශනාමේ පින්කමයි මේ සිදු කරන්ට බලාපොරොත්තු වන්නේ. ඉතින් දෙලිනී ශ්‍රී රම්‍යා දියණිය මියගිය දවස් ඉඳලම මේ ඇත්තන් විවිධ විදිහේ පින් දහම් සිදු කරමින් ඒ දියණියට පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මේ හැටියට පින් දහම් කිරීම කිහිප ආකාරයකින්ම වටිනවා. ප්‍රධානම දේ තමයි අපේ හිතට එන දුක සන්තාපය දුරු කරගන්නට මෙවැනි ආකාරයෙන් කරන පින්කම් අපට බොහොම හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ මියගිය දියණිය පින් බලාපොරොත්තුවකින් කිසියම් තැනක සිටිනවා නම් මේ පින් අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිතත් වාසනාවන්ත කරගන්නවා. ඉතින් මේ දෙපැත්තටම වැඩ ගන්න. පින්නතුනේ අපේ ගෙදරක කෙනෙක් මිය යාම කියලා කියන්නේ මරණයක් කියලා කියන්නේ අපට ආව මංගල්‍ය කාරණයක්. අපි ඒකට කියනව මංගල්‍යයක් කියලා. නමුත් පින්නතුනේ බෞද්ධයන්ගේ ලක්ෂණය තමයි ඒ අවමංගල්‍ය කාරණය මංගල කාරණයක් බවට පත් කරගන්නවා. ඒක තමයි බෞද්ධයන්ගේ තියෙන ලක්ෂණය. මොනවද මංගල කාරණා කියලා කියන්නේ? බුදුහාමුදුරෝ මහා මංගල සූත්‍රයේ මංගල කාරණා 30 ගණනක් සඳහන් කළා. ඥාතීන්ට සංග්‍රහ කිරීම මංගල කාරණයක්. දන් දීම මංගල කාරණයක්. වැඩිහිටියන් සැලකීම මංගල කාරණයක්. දහමේ හැසිරීම මංගල කාරණයක්. ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණයක්. මංගල කාරණා කියලා කියන්නේ තමන්ගේ මෙලව ජීවිතයේ සතුටට පත්වන්න හේතු වෙන, පරලොව ජීවිතයේ සතුටට පත්වන්නට හේතු වෙන කාරණා. ඒවට තමයි මංගල කාරණා කියලා කියන්නේ. ඉතින් ඒ දියණිය වෙනුවෙන් අපි ශෝක කර කර ඉඳීම නොකර අපි මේ හැටියට හොඳ යහපත් දේවල් හිත පිරිසිදු වෙන දේවල් කරනවා නම්, පින් දහම් කරනවා නම් ඒක එකාතකින් අපේ ජීවිත නිදුක් නිරෝගී වන්නට හේතු වෙන කාරණයක්. ඒ විතරක් නෙවෙයි, ඒ දියණිය පින් බලාපොරොත්තුකින් කිසියම් තැනක සිටිනවා නම් ඒ දියණියටත් ඒක ලොකු යහපතක්. පින්නතුනි, මියගිය ඥාතීන්ගේ ජීවිත දිහා බලන්නට පේන දෙයක් තමයි මියගිය අය කැමති නැහැ ඒ ජීවත් වෙලින තමන්ගේ ඥාතීන් දුක් වෙනවට. මේක ඊටම වැදගත් කාරණයක්. ඇතැම් විට අපට හිතෙනවා අපි දුක් වුණාම, අපි ඇඬුවාම ඒ දියණියට යහපතක් කියලා. ඇතැම් විට අපි හිතනවා යා සතුට වෙයි කියලා. නමුත් පින්නතුනි, බෞද්ධ සාහිත්‍යයේ හොඳටම පැහැදිලිව පේන දෙයක් තමයි මියගිය ඥාතීන් කිසි විටක කැමති නැහැ අපි දුකෙන් ඉන්නවට. අපට දුකක් ඇති වෙනවා තමයි. නමුත් අපි දිගින් දිගටම දුකෙන් ඉන්නවට මියගිය ඥාතීන් කැමති නැහැ. ඒ විතරක් නෙමෙයි, මෑත කාලේ අධ්‍යයනය කළා තියෙනවා. දැන් සමහර අය මෝහනය කළා මනෝවිද්‍යාවෙන් සමහරගේ ඉහත ආත්ම භාව ගැන පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ කරනකොට, අධ්‍යයනය කරනකොට පේන දෙයක් තමයි ඇතැම් විට මියගිය සමහර ඥාතීන් ඒ ඇඟියේ පින නිසා ඇතැම් විට මරණයට පත් වෙනවත් එක්කම සමහර අයට ඉහළ කැන්වලට යන්න පුළුවන්. නැවත ඇතැම් විට මනුස්ස ලෝකයට නැත්නම් දිව්‍ය ලෝකයට සමහර තැන්වලට යන්නේ ඇත්තන්ගේ පින තියෙනවා. හැබැයි ඒ පින තිබුණත් මේ මියගිය ඥාතීන් හඬනව වැළපෙනකොට සමහර අවස්ථා තියෙනවා අර ඉහළ තැනට නොගිහිල්ලා ආයෙ මෙතෙන්ට මැදිලෙන ගතිය. මෙන්න මේක පින්නතුනේ හරිම අභාග්‍යයි. මියගිය ඥාතීන් හඬමින් වැළපෙමින් සෝක කරමින් ඉන්නකොට අර ඉහළ තැන්වලට යන්න තියෙන අවස්ථා මගේ හැරෙනව සමහර විට ඒ මියගිය ඥාතීන්ට. ඒ නිසා මේක අපි හොඳට බුද්ධිමත්ව තේරුම් ගත යුතු දෙයක්. අපි කාටත් හැඟීම් තියෙනවා, දුක් තියෙනවා. නමුත් මේ සසර ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. ඒ මියගිය ඥාතීන්ට අපි සැබෑ ලෙසම ආදරය කරනවා නම්, සැබෑ ලෙසම එයාගේ යහපත දකින්න කැමති නම් අපි දුක් නොවී ඉන්නට ඕන. මේ සසර සම්බන්ධය කියන එක මහා පුදුම දෙයක්. මේ දරුවන් දෙමව්පියන් අතර තියෙන සම්බන්ධය, මව්පියන් දෙමව්පියන් අතර තියෙන සම්බන්ධය මහා ලොකු මේ සම්බන්ධයක් මේක. මේක ඇතැමිට ආත්ම භාවයක දෙක එකක් විතරක් නෙවෙයි. ඇතැමිට ආත්ම භාව 100 ගානක් එක දරුවෝ එක දෙමව්පියන් දිගට යනවා ඉන්නේ. එතකොට අපේ කුසලයේ ශක්තිමත් නොවුනොත්, ඇතැමිට ඉහළට යන තියෙන කුසලයේ ප්‍රබල කුසලයක් නොවුනොතින් ඇතැමිට අපි මෙතන දුක් විඳින්මින් හඬමින් ඉහිටියොත් වෙන්නේ එයට ඇතැමිට අර ඉහළ තැනකට ගිහිල්ලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මේක අපි හොඳට අවබෝධ කරගත යුතු කාරණයක්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි අපට මෙන්න මේ සත්‍යංගයේ සසර ස්වභාවය ඉතාම පැහැදිලිව දේශනා කළේ. අපේ ජීවිතයේ මේ ගත කරන අවුරුදු 50ක 60ක ජීවිතය විතරක් නෙවෙයි, අපේ පසුගිය ආත්ම භව සිය ගණන්, කල්ප ගණන්, කල්ප ලක්ෂ ගණන් අපි මේ දිගට සසර ආපු අය. එහෙම දිගට සසර ගමනක් යන අය. ඇතැම් විට අපට අපේ දුව නිසා, අපේ පුතා නිසා අපි දුක් වෙනවා, වෙහෙස වෙනවා. ඇතැම් විට අපි අපේ මේ ආත්ම භාවයේ දුව පුතා කියන කෙනා මේක අමාරු නම් වහන්න ටිකක් ඉරව වැඩි නම් මේ කඩවල අමාරු ටිකනේ. එතකොට අපි ඇතැම් විට අපේ මේ ආත්ම භාවයේ දුව පුතා කියලා ඇතැම් විට හඳන ඒ දරුවා ඇතැම් විට ආත්ම භාව 5ක 10ක අපේ දරුවෙක් කියලා හිතිය කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට පින්නතුනේ බුද්ධිමත්ව බැලුවොත් පේනවා බුදුදහමට අනුව ඇතැම් විට දැනට අල්ලපු ගෙදර ඉන්න ළමයෙක් ගත්තොතින් ඒ ළමයා ඇතැම් විට ආත්ම භාව 25ක 30ක 100ක අපේම දරුවෙක් කියලා හිතිය කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සසර ගමනක් යන අය අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක අම්ම කෙනෙක් එක දරුවෙක් වෙනුවෙන් සසර ජීවිතයේදී ආපු ගමනේදී හඬපු කඳුළු එකතු කරවතින් ඒකාත්ම භාවයකට බොහොම කඳුළු ටිකයි එකතු වෙන්නේ. ඒ කඳුළු ටික එකතු කරවතින් මේ සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එකම දරුවේ තමන්ගේ අම්ම වෙනුවෙන් තාත්ත වෙනුවෙන් නංගි මල්ලි වෙනුවෙන් එක එක වෙන වෙනම කෙනා වෙනුවෙන් හඬපු කඳුළු එකතු කරත් මහා සාගරයේ ජලයට වැඩි කියලා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් මේක අතිශෝක්තියක් කියලා මේක නිකන් වැඩි වරණාවක් කියලා. පින්නතුනි බුදුහාමුදුරුවෝ කිසි විටකත් මිනිසයන් යහපතට ගන්න කියලාවත් බොරුවක් කියපු කෙනෙක් නෙවෙයි. සසර මේ වගේ දිග ගමනක් අපි යවපු අය. අන්න ඒ සසර ගමනත් එක්ක බලනකොට පින්නතුනි අපේ ජීවිත ගැන මීට වඩා බුද්ධිමත්ව අපි හිතන්නට ඕන. එනිසා බුදුහාමුදුරුවන්ගේ ධම කියලා කියන්නේම පින්නතුනි අපට හඬන්නට වැළපෙන්නට තියෙන කාරණාවලදී නොහඬා දුක් නොවි ඉන්නට පුළුවන් ධමයක් ඉගැන්වීමක් දේශනා කරපු ශාස්ත්‍රවරයෙක්. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා කියන්නේ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ හරියට අහුම්කන් දීලා ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන හඬන්න වැළපෙන්න එන කාරණාවලදී නොහඬා ඉන්න පුළුවන් ඉදියේ මානසිකත්වයක් ඇති කරගන්න එක. පින්නතුනි අපේ ජීවිතයේ ප්‍රධානම දේ තමයි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ ජීවිතයේ ප්‍රධානම දේ අපේ ශරීරය කියලා. අපට පේන්නේ ඒකනේ නේ. අපට බොහෝ වෙට හිතෙන අපේ ශරීරය තමයි ප්‍රධාන කියලා. නමුත් පින්නතුනි ශරීරය කියන එක අපේ හිතයින් වෙච්ච ගමම්ම අපේ මේ ශරීරෙන් හිතයින් වෙච්ච ගමම්ම ශරීරයට මොකද වෙන්නේ? ශරීරයට මොකවත්ම කරගන්න බැරි වෙනවා. එතකොට මේ මියගිය දියණිය ශරීරයේ තියලා ගියේ. ශරීරය හරන් ගියේ නැහැ. නමුත් අපි ඉන්න කම්ම සැලකුවේ උදව් කළේ උපස්ථාන කළේ සිප වැළඳ ගත්තේ මේ ශරීරයත් එක්ක. නමුත් ජීවිතය කියන්නේ මේ ශරීරය විතරක් නෙවෙයි. ශරීරයට වඩා අපේ ජීවිතයට ප්‍රබල බලපෑමක් කරන දෙයක් අපේ මේ ශරීරය ආශ්‍රිතව තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි හිත කියලා කියන්නේ, මනස කියලා කියන්නේ. අන්න ඒ මනසේ ස්වභාවය තමයි අපි කොච්චර සැප විඳිනවාද, අපි කොච්චර දුක් විඳිනවාද කියන එක තීරණය කරන ප්‍රධානම කරුණ වෙන්නේ. ඒ නිසා අපි සලකනවා නම් අපි වැඩිපුරම සැලකිය යුත්තේ කාටද? අපේ ශරීරයටද හිතටද? අපේ හිතටයි අපි වැඩිපුර සලකන්නට. අපි වැඩිපුර ආදරේ නම්, අපි වැඩිපුර අපේ ජීවිතයට ආදරේ නම් අපි වැඩිපුර සැලකිය යුත්තේ මේ ශරීරයට වඩා අපේ හිතටයි. කොහොමද අපේ හිතට අපි සලකන්නේ? අපේ හිතට අපි සලකන්නේ කොහොමද? හිතට සලකනවා කියලා කියන්නේ හිත අපිරිසිදු වෙන සිතුවිල්ලක්, හිත දුකට පත්වන අරමුණක් එද්දී එවැනි අරමුණක් නොයන විදියට හිත ආරක්ෂා කරගන්න එක. හිතට අරමුණු වෙන්නේ කොහොමද? අපේ හිතට අරමුණු වෙන්නේ කොහොමද? අපේ හිතට අරමුණු වෙන්නේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයට ස්පර්ශ විඳලා, නැත්නම් අපි අතීත මතකයේ විදියට සිතේට එන සිතුවිල්ල, අතීත සිතුවිල්ල හිතනවා. මෙහෙම තමයි අපට අපේ හිතට යම්කිසි අරමුණක් එනවා නම් එන්නේ. මේන් බැහැර අරමුණක් එන විදියක් නැහැ. ඒ නිසා අපි සිත රැක ගන්නවායි කියලා කියන්නේ ඇසට රූපයක් එනකොටම හොඳ අවධානයෙන් ඉන්නට ඕන මේ ආපු රූපේ මොකද්ද කියලා. කනට ශබ්දයක් එනකොටම තේරුම් ගන්න ඕන මොකද්ද මේ ආපු ශබ්දය කියලා. නාසයට ගඳ සුවඳක් එනකොට, දිවට රසයක් ඉඳනකොට, ශරීරයට ස්පර්ශයක් එනකොට මෙන්න මේව තමයි දොරටු. අපේ හිතට සිතුවිලි එන දොරටු මේවා. මේ හරහා තමයි අරමුණු වෙන්නේ. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන මේ බාහිර අරමුණ ඇවිල්ලා අපේ හිතේ තියෙන තැම්පත් බව, හිතේ තියෙන ලස්සන නැති කරන්න, හිතට බාධා කරන්න අපි අවස්ථාවක් දෙන්න හොඳ නැහැ. බාහිර කෙනෙක්ගේ රූපයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළා අපේ හිත කලඹන්න පුළුවන් කියලා කියන්නේ වරද කාගේද? වරද බාහිර කෙනාගේ නෙවෙයි, වරද අපේ තියෙන්නේ. අපි අදක්ෂයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි කාරණය හැටියට සක්කෝ කියලා කාරණයක්. දක්ෂ වෙන්න කියලා. මෙන්න මේක තමයි දක්ෂතාවය. වෙනත් කෙනෙක් රූපයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළා, රසයක් වෙනස් කළා, මේ බඩමුට්ටු ටිකක් එහාට මෙහාට කළා අපිව කලබලයට පත් කරන්න පුළුවන් කියලා කියන්නේ මේ පැත්තෙන් අපි දුර්වලයි. අපි අදක්ෂයි. එතකොට එක්තරා සූත්‍රයක් කියන ඒ සූත්‍රය සඳහන් වෙනවා අත්තිරාග සූත්‍රය. සූත්‍රේ නම අත්තිරාග සංගුතනිකයේ තියෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙනවා අපි දුකටපත් වෙනකොට අපේ මිතුරු අය දුක් වෙනවා කියන. ඒ විතරක් නෙවෙයි අපි දුකටපත් වෙනකොට අපේ සතුරු අය අපේ අමනාප අය සතුට වෙනවායි කියලා. පින්නතුනි මේක ඉතාම වැදගත් කාරණයක්. අපි දුකටපත් වෙනකොට දැන් අජන්ත මහත්තයා දුක් වෙනවා නම් ඒ මීගිය දියණිය කොහෙද බලන් ඉන්නවා නම් දියණිය දුක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ දුක් වෙනකොට ඔබේ සතුරන් ඔබත් එක්ක අමනාප වෙන අය අමනාපෙච්චා කොහොමද? ඒ අය සතුට වෙනවා. ඒ නිසා අපි කිසි විටක හිත දෙන්න හොඳ නැහැ අපේ ඥාතීන් අපේ හිතවත් අය දුකටපත් කරන්න. ඒ විතරක් නෙවෙයි අපි කිසි විටක හිත දෙන්න හොඳ නැහැ අපේ සතුරන් සතුටටපත් කරන්න. ඒ සඳහා අපි දක්ෂ වෙන්නට ඕන. බුදුහාමුදුරෝ මෙන්න මේ දක්ෂතාවය ඇති කරන්න අපට ධර්ම දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි අපට එන මානසික පීඩා වලින් අපිව නිදහස් කළා අපිව වඩාත්ම සතුටෙන් තියන්නේ බුදුහාමුදුරෝ ධර්ම දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපිට අඬන්න නෙවෙයි බුදුහාමුදුරෝ ධර්ම දේශනා කළේ තියෙන්නේ. අපි වෙනුවෙන් බුදුහාමුදුරෝ ඔක්කොම අඬලා තියෙන්නේ. සතර පාරමිතා පුරන කාලේ දුක් විඳලා ඇස්සිස් මස්ලේ දන් දීලා උපරිම කැපවීමක් කළා. අපි වෙනුවෙන් අඬන්න තියෙන ඔක්කොම ටික බුදුහාඳුර අඬලා තියෙන්නේ. අපි අඬනවා නම් ඒ අපි වෙනුවෙන් හඬලා දුක් විඳලා මේ සත්‍ය අවබෝධ කරගත්තු බුදුහාඳුරන්න කරන අගෞරවයක් අපි එක. බුදුහාඳුරන්න කරන නොසලකිල්ල. ඒ නිසා අපි ඇත්තටම බුදුහාඳුරන ගරු කරනවා නම් ඇත්තටම අපි බුදුහාඳුරන්ට ආදරේ නම් ඇත්තටම අපි අපේ ඥාතීන්ට ආදරේ නම් ඇත්තටම අපට ආදරේ කරන අයට අපේ සමීවතන අයට අපි ආදරේ නම් ඒ අපි සතුට වෙනවා දකින්න කැමති නම් අපි මොකද කරන්න ඕන? අපි සතුටෙන් ඉන්න ඕන. අපි දුක් නොවී ඉන්නට ඕන. දුක් වෙන අරමුණක් එන තැන්වලදී දුක් නොයන විදියට අපි හිත රැකගන්න දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ දක්ෂතාවය ඇති කරන්න සියලුම ඉගැන්වීම් ටික බුදුහාමුදුරෝ ඔක්කොම අපට දේශනා කළා තියෙනවා. ඒ නිසා අපි ඒ ක්‍රමය දන්නේ නැත්නම් ඒක අපේ දුර්වලතාවයක්. ඒක අපේ අභාග්‍යයක්. ඒ නිසා හැකියතාක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරන්න අපේ ජීවිතේ වැඩිපුරම කාලයක් අපි කැප කරන්න ඕන. මේක තමයි පින්නතුනි අපට ආදරය කරනවා නම් අපේ හිතට ආදරය කරනවා නම් අප විසින් කළ යුතු ප්‍රධානම දේ. අන්න එහෙම බුදුහාමුදුරෝ දේශනා කරපු ඉගැන්වීම් අතරින් පින්නතුනේ ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අද මා මේ පින්නතුනේ ධර්ම දේශනා කරන්න මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. මෙතන හොඳට හුරු පුරුදු සූත්‍රයක් මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රය හොඳට පුරුදු වෙන්නේ. මහා මංගල සූත්‍රයේ ගාථාවක් වගේ කියන්න බලන්න මතක නැව. ඈ පුතාලට එහෙම මතකද? ඈ ගෙදරදී හිම පිළිත් කියලා තියෙන ධම්මත් එක්ක ඈ මංගල සූත්‍රය අපි නිතර කියන සූත්‍රයක් නේ. කරණීමෙත සූත්‍රය, රතන සූත්‍රය, මංගල සූත්‍රය අපි නිතර ගෙදරදී කියනවනේ නේ. අපි අහනවනේ පන්සලේදීම අසේවනාච බාලානම් පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමං ඈ පතිරූපදේශමාසෝ ඡන්නේ වගේ ගාථා 12ක් තියෙන මේකේ. ඒ ගාථා 11ක්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගාථා. ඒ ගාථා වලින් මම අද එක ගාථාවක් විතරක් මෙයන්ට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි දානංච ධම්මචර්යාච ඥාත කානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තම. මංගල කරුණු හතරක් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා තියෙනවා. මංගල කරුණු කියන්නේ මෙලව ජීවිතයේ සතුටටපත් වීමට හේතු වෙන, මරණයෙන් පස්සේ පරලෝක ජීවිතයේ සතුටටපත් වෙන හේතු වෙන කරුණු. එතකොට මේ කරුණු 38න් කරුණු හතරක් තමයි මේ ගාථාවේ තියෙන්නේ. පළවෙනි කාරණය මොකද්ද? දන් දීම. දෙවෙනි කාරණය ධර්මචර්යාව, ධර්මයේ හැසිරීම. තුන්වෙනි කාරණය ඥාතීන්ට සැලකීම. හතරවෙනි කාරණය නිවැරදි කර්ම. ඒ වැරදි දේවල් වලින් වෙන්වීම. මොනවද මංගල කාරණා හතර? පළවෙනි කාරණය දන් දීම, දෙවෙනි කාරණය ධර්මචර්යාව, ධර්මයේ හැසිරීම, තුන්වෙනි කාරණය ඥාතීන්ට සැලකීම, හතරවෙනි කාරණය නිවැරදි කර්මාන්ත. වැරදි දේවල් වලින් වෙන්වී සිටීම. අපි බලමු පින්නතුනි මේ කරුණු මංගල කාරණා වෙන්නේ කොහොමද කියලා. පළවෙනි කාරණේ තමයි දන් දීම. දන් දීම කියන්නේ මොකටද? අපි සන්තකව දෙයක් අනිත් කෙනෙක් වෙනුවෙන් අත්හැරීම. දන් දීමේ පළවෙනි පියවර තමයි පින්නතුනි තමන්ගේ දෙමව්පියන් සැලකීම. තමන්ගේ දෙමව්පියන් සැලකීම තමයි දන් දීමේ පළවෙනි පියවර. මේක හොඳට මතක තියාගන්න. අපි හදපු අපි වෙනුවෙන් දෑත වීරියෙන් මහන්සි වෙලා බොහෝ කැපවීමක් කරපු අපේ අම්මා තාත්තා දෙන්නට අපේ දෑතින් සලකන එක තමයි දානෙහි පළවෙනි පියවර. ඒ දෙමව්පියන් ජීවතුන් අතර ඉන්නවනම් කිට්ටුව පහලක ඉන්නවනම් තමන්ගේ දෑතින්ම සලකන්න. පොඩි කාලෙම දැන් මේ දුවල පුතාලට අම්මට ගෙදරදී සලකන්න පුළුවන්. අම්ම උයන ඒවට අපට උදව් වෙන්න පුළුවන්. ගෙදර පිරිසිදු කරන්න පුළුවන්. ඈ අපි දැන් පොඩි කාලේ අපට මතකයි අපි අම්ම උයනකොට උදව් වුණා. ඇතැම් විට අම්ම ගෙදර නැති වෙලාවක අම්ම එන්න කලින් උයලා තිබ්බා. ඉතින් අම්මලාට ලොකු සතුටක් ඒක. ඒ නිසා කුඩා කාලේ පටන්ම අපි අම්මලාට උදව් කරන්න හුරු වෙන්නට ඕනේ. ඒක අපට ලොකු ආශිර්වාදයක්. අම්මා සතුටෙන් හිටිය තරමට තමයි අපට ඒක ආශිර්වාදයක් වෙන්නේ. ඈ අපේ අම්මා තාත්තා දෙන්න අපි වෙනුවෙන් හුඟක් මහන්සි වෙලා තියෙනවා. දිනපතාම හුඟක් කාලයක් අපි වෙනුවෙන් කැප කරනවා. ඉතින් මේ අම්මා තාත්තා වෙනුවෙන් අපිට පොඩි කාලේ ඉඳලම අම්මා තාත්තා සතුට වෙන විදිහට අපි හැසිරෙන්න ඕන. අපි හොඳට ඉගෙන ගන්නට ඕන. හොඳට සංවරව ඉන්නට ඕන. අපේ බඩමුට්ටු ටික පොත්පත් ටික ලස්සනට පිළිවෙලට තියලා තියන්නට ඕන. ඈ අපි හොඳට ලස්සනට පිළිවෙලට හිටිය තරමට තමයි අපේ අම්මා තාත්තා දෙන සතුට වෙන්නේ. ඉතින් මේ පුතාල දුවලත් කුඩා කාලේ පටන්ම මෙන්න මේ සැලකිලි අපි කරන්න ඕනේ. ඒකත් දානයක් එක අතකින්. අනිත් දේ තමයි අම්මා තාත්තා වයසට ගිය කාලේක අපේ දෑතින්ම අපේ අම්මා තාත්තා වෙනුවෙන් සලකන්නට ඕන. කෑම උයලා දෙන්නට ඕන. ඇඳුම් පැනඳුම් ටික හොදන්න ඕන. කොණ්ඩේ පීරන්න අමාරු නම් කොණ්ඩේ පීරන්නට ඕන. මොකද අම්මා තාත්තගේ අද්දකින් අපි වෙනුවෙන් හුඟක් මහන්සි වෙලා තියෙනවා. ප්‍රේදිසෝදල තියෙනවා. අපි වෙනුවෙන් කිරි දීලා තියෙනවා. අපි වෙනුවෙන් විශාල කැපවීමක් ඒ අම්මා තාත්තා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තා දෙන්න මිය ගිය කාලෙක එයත්තන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න ඕන. කෙනෙක් සත්පුරුෂ කෙනෙක්ද කියලා බලන පළවෙනි ලක්ෂණය තමයි බුද්ධිමත් අය. ඒ තැනැත්තා යාළුවන්ට සලකන විදිහින් මේ බලාගන්නේ. ඒ කෙනා කොච්චර තමන්ගේ අම්මා තාත්තට සලකන කෙනෙක්ද කියලා. ඒක තමයි පින්නතුණ අපට මේ ලෝකයේ තියෙන ලොකුම ආශිර්වාදය. ඊළඟට පින්නතුණි අපේ දරුවන්ට අපි සලකන වගේම දාන මේ වශයෙන් අපි හම්බ කරන දේවල් මහන්සියෙන් හම්බ කරන දේවල් වෙනත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න ඕන. ශක්ති ප්‍රමාණයෙන් පුළුවන් ප්‍රමාණයෙන්. මේකත් පින්නතුණි වටිනා දෙයක්. පින්කම් කියලා කියන්නේ සිතට පිරිකර කියලා කියන්නේ සිතට අලංකාර වෙන දෙයක් කියලා කියන්නේ. අපේ දරුවන්ට විතරක් සැලකුවොත් අපිට ඒක එච්චර මතකේ නැහැ. දැන් බලන්න අපි අපේ දරුවන්ට ඇතැම් විට සපත්තු කූට්ටන් 10ක් 15ක් 20ක් අරන් දීලා තිනේ. ඇඳුම් ඇතැම් විට 25ක් 30ක් 50ක් අරන් දීලා තියෙන ඇඳුම් සූට්. බලන්න පින්නතුනි අපි ඒක ඇඳුම් සූට්ටමක් එක සපත්තු කූට්ටමක් වෙනත් දරුවෙකුට අරන් දුන්නොත් බලන්න. වෙනස මොකද්ද? හොඳට මතකේ තියෙන. අර තමන්ගේ දරුවන්ට අරන් දීපු සපත්තු කූට්ටම් 25ම මතක නැහැ. නමුත් වෙනත් දරුවෙකුට අරන් දීපු එක සපත්තු කූට්ටම හොඳට මතකයි. ඇයි මේක වෙනස? මේක තමයි පිනේ වෙනස. ඒක කරන එක ලේසි නෑ. දරුවෙක් වෙනුවෙන් සපත්තු කූට්ටමක් අරන් දෙන්න පර්ස් එකෙන් සල්ලි ගන්න එක අමාරු නෑ. නමුත් වෙනත් දරුවෙක් වෙනුවෙන් පර්ස් එකෙන් සල්ලි ටික ගන්න එක එච්චර ලේසි නෑ. දෙපාරක් අපි හිතනවා. දෙපාරක් නෙවෙයි 10 පාරක් විතර හිතනෝනේ. ඒක අමාරු දෙයක්. අන්න ඒ අමාරු දේ තමයි පින්නතුනි පින වැඩි. බැරි වෙලාවත් පින්නතුනි අපි ඇතැම්මිට අපට කෑම ගන්න තියෙන වෙලාවක් අපි ඒ කෑම නොගෙන අපි නිර්ආහාරව ඉඳලා ඒ කෑම බේලම වෙනත් කෙනෙකුට දුන්නොත් කොහොමද? ඒක පින්නතුනි හැමදාම අපට මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙවැනි සිටිවිල්ලක් තමයි අපට මරණාසන වෙලාවේදී හිතට එන්නේ. ඒකේ කුසලයේ වැඩි එක කරන්න අමාරු දේවල්. මෙන්න මේක තමයි පිනේ වෙනස පින්නතුනි. ඒ නිසා දාන මේ වශයෙන් බොහෝ විට අපි දන් දෙන්න ඉන්නේ අපේ දරුවෝ ටිකේ වැඩ ඔක්කොම කළා හොඳට දන දහන්නේ වැඩි වෙච්ච කාලේ තමයි දන් දෙන්න ඉන්නේ. පින්නතුනි හුඟක් තියෙන කාලේ දන් දුන්නට එච්චර ආනිසංස නැහැ. දානේ ආනිසංස තියෙන්නේ අමාරුම වෙලාවකදී දීපු දානේ. ඇතැම් විට හැකියාව නැතුව හිටිය වෙලාවේ ගෙදර අඩුපාඩුකම් වා තිමිච්ච වෙලාවේ දානයක් හිම දුන්නා නම් ඒක හොඳට මතකයි. දැන් සමහර අය අපි දැකලා තියෙනවා මෙහෙදී සමහර අය දාන දෙන්න කරින් බාර අරන් හිටියා ඇතැම් විට දාන දෙන කාලෙ වෙනකොට රැකියාව නැහැ. ඇතැමිට තමගේ කන කරබඩු ටික විකුණලා දන් දෙනා ඉන්නවා. මෙහෙදි ලංකාවේදී නෙවෙයි. පින්නතුනි ඒ මතකේ අර ධනිය හුඟා තිමිච්ච වෙලාවේදී දීපු දාණයට වඩා ඒක අමාරු දෙයක්. ඒක ආනිසංසය වැඩි. එනිසා පින්නතුනි අපට හිතෙනවා දන් දුන්නාම මේකේ වාසිය තියෙන ඒ දාණය ගන්න කෙනාට කියලා. පින්නතුනි දාණය ගන්න කෙනාට තවාසියක් තියෙනවා. නමුත් වැඩි වාසිය තියෙන දන් දෙන කෙනාට. අපි කාට හරි වඳිනව නම් අපි වැඩිහිටියෙකුට බුදුහාමුදුරන්ට වඳිනව නම් සිල්වත් ගුණවත් කෙනෙකුට වඳිනව නම් අපේ දෙමව්පියන්ට වඳිනව නම් පින්නතුනි වඳිනකොට වැඩි ගෞරවයට ලක් වෙන්නේ වැඳුම ලබන කෙනාද වඳින කෙනාද? වැඩිපුර ප්‍රශංසාවට ලක් වෙන්නේ වැඳුම පිළිගන්න කෙනාද වඳින කෙනාද? දන ගහලා වඳින කෙනාද? ඔව් දන ගහලා වඳින කෙනාගේ තමයි ගුණය ඉස්මතු වෙන්නේ. ඒ සිද්ධිය කිසියම් කෙනෙක් බලාගෙන හිටියනම් වැඳුම ලැබපු කෙනාට වඩා ප්‍රශංසා කරන්නේ කාටද? අර වඳින කෙනාට ප්‍රශංසා කරන්නේ. වැඩිපුර ආනිසංසය තියෙන්නේ වඳින කෙනාට. වැඳුම ලබන කෙනාට ලොකු වාසියක් නැහැ. පින්නතුනි මෙන්න මේක තමයි පින්කම් වල වෙනස. මේවා අපි හඳුනා ගන්නට ඕන. අපි මේ දේවල් කරන්න ස්වභාවය තමයි අපේ හිත පිරිසිදු වෙනවා, හිත ලස්සන වෙනවා. හිතට එන දුක් පීඩায়න අවස්ථාවක් නැහැ අපට. ඒ නිසා ජීවිතේ පින්නතුනි හැකිතාක් තමන්ගේ මෞද්‍යමෝපියන් ඉන්නව නම් ඒ අය වෙනුවෙන් සලකන්න. තමන්ගේ දෑතීම සලකන්න. අසරණ වෙච්ච කෙනෙක් දැක්වතින් සලකන්න. ඒ වගේම තමන්ගේ මෞද්‍යමෝපියන් මිය ගිහිල්ලා නම් කලින් කල ඒ ඇත්තන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න. ඒ විතරක් නෙවෙයි ධර්ම දානමේ වශයෙන් ධර්ම දේශනා කරවල දහම් පත්‍රිකා පූජා කරලා අනිත්‍යයට ධර්මය අහන අවස්ථාව සලසලා දෙන මේ ලොකු පින්කම්. මේව කරන්න කරන්න පින්තුනේ අපේ මානසික ශක්තිය ශක්තිමත් වෙනවා. අපේ කර්ම ශක්තිය ප්‍රබල වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට අතීත කර්ම වශයෙන් එන්න තියෙන අකුසල කර්ම තියෙනවනම් ඒව මුහා දුර්වල වෙලා පස්සට යනවා. අපි කරපු අතීත කුසල කර්ම ශක්තියෙන් තියෙනවනම් ඒව ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට හොඳ යහළු මිත්‍රාදීන් මුණ ගැහෙනවා. අපට දරුවෝ ලැබෙන තියෙනවනම් දරුවෝ ලැබෙන වාසනාවන්ත අය. අපට හිත මිතුරා මුණ ගැහෙන තියෙනවනම් හොඳම අය තමයි මුණ ගැහෙන්නේ. ඒ වගේම තමන්ට කරදර කරන තමන්ට බාධා කරන මිතුරන් ඉන්නවනම් හිමීසරේ කටියට අයින් වෙන වෙනවා. මේ කුසලයේ ශක්තිමත් වීමත් එක්ක මේක තමයි පින්කම් වල අනිසංස. ඒ නිසා හැකි තාක් පින්නතුනේ දානමේ පින්කම් කරන්න. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මම තරම් දානෙහි ආනිසංස දන්න කෙනෙක් ඉන්නව නම් මම තරම් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ තරම් දානේ ආනිසංස දන්නව නම් කෑමට ගත්තු බත් පිඟානෙහි අවසාන බත් පිඬුව අනුභව කරන්න මොහොතෙහි හරි කවුරු හරි කෙනෙක් ආවොතින් ඒක නොදී අනුභව කරන්නේ නැහැ කියලා. අන්තිම බත් පිඬ තියෙන වෙලාවේදී හරි කෙනෙක් ආවොතින් දෙන්න පුළුවන් කෙනෙක් ඉනවා ඒක දෙනවා කියලා. ඒ තරම් ආනිසංසයක් දකින්නවා කියලා. පින්නතුනි අද මේ අපි ලැබපු සම්පත්තික මේ රූප සම්පත්තිය, මේ නිරෝගී සම්පත්තිය, මේ ධනය හිතන්නේ ඔබ තමන්ගේ උත්සාහයෙන් විතරක් කියලා. තමන්ට ලැබෙච්ච මේ දූ දරුවන් මේ හැමදේම ලැබුවේ පින්නතුනි සසර කරපු මේ දාන ආදී පින් දහමල ආනිසංස විදියට. සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා උත්සාහ කරන අය මහන්සි වෙන අය. නමුත් මහන්සිුණත් එයාට මේ දේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ සම්පත්තික ලැබලා තියෙන නිකන් නෙවෙයි. සසර හුඟක් දාන ආදී පින් දහම් කරලා ඒ පින්දහමල අනිසංස විදියට තමයි මේ ටික ලැබලා තියෙන්නේ. ඒ නිසා මේ සම්පත්තික ඔබ භුක්ති විඳින ගමන් තව තවත් මේකම ප්‍රයෝගී කරගෙන කුසල් දහම් කරන්න ඕන. ඔබ මේ නිවසේ ඉන්නවා නම් මේ නිවසේ මේ සම්පත්තික පරිහරණය කරන ගමන් මීට වඩා ඉහළ මානසිකත්වයක නිතරම ඉන්නට ඕන. මේ අපි පරිහරණය කරන බඩු භාණ්ඩ වලට වඩා පල්ලෙහා මට්ටමට අපි යන්න හොඳ නැහැ. මේ ගෙදර තේන මේ ලස්සන මේ එළියේ තියෙන මල් වල ලස්සනට වඩා ඉහළ ලස්සන හිතේ තියෙනට ඕන. එහෙම වුණොත් තමයි අපි දක්ෂ වෙන්නේ. අන්න ඒ ඉහළ මානසිකත්වය තමයි තමන් කොච්චර සැප විඳිනවාද දුක් විඳිනවාද කියන එක තීරණය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ මානසිකත්වය තමයි ඔබ මරණයෙන් පස්සේ ඉහළට යනවද පල්ලෙහාට යනවද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා මේ ගෙදර මේ සම්පත්තික පරිහරණය කරලා පහළ මානසිකත්වයක නම් ඉන්නේ. තමන්ට මේ සම්පත්තික ආනිසංස නැහැ. මේකේ ප්‍රතිඵලය නැහැ ඇත්තෙම. ඒ නිසා අපි මේ පරිහරණය කරන බඩු භාණ්ඩ වලට වඩා නිතරම අපි ඉහළ මානසිකත්වයකින් ඉහළ කුසලයක හිත පවත්වා ගන්නට ඕන. එතකොට ඒකේ පළවෙනි පියවර තමයි දානය කියලා කියන්නේ. අනිද්දේ තමයි පින්නතුනි අපි ඇසුරු කරන අය අපි ගැන තීරණය කරන අපි ගැන හොඳ කියන පළවෙනි කාරණයක් මේක තමයි. අපට හුඟක් උගත්කම් තිබුණට, අපට හුඟක් ධනිය තිබුණට, අපට හුඟක් ඥාතීන් තිබුණට, අපිට ලොකු වාහනයක් තිබුණට අනිත් අය අපි ගැන එච්චර සතුටු වෙන්නේ නැහැ. අපි ගැන සතුටු වෙන්නේ අපි කොච්චර පරිත්‍යාගශීලීද, වෙනත් කෙනෙකුට කැම වේලක් දෙන්න කොච්චර අපි සූදානම්ද, වෙනත් අසරණ කෙනෙකුට උදව්වක් කරන්න කොච්චර සූදානම්ද, අපේ කාලය වෙන කෙනෙක් වෙනුවෙන් කැප කරන්න කොච්චර තමන් සූදානම්ද, අනිත්‍යගේ දුක කියනකොට අහන්න අපි කොච්චර සූදානම්ද. මෙන්න මේ කියන කාරණාවලින් තමයි පිනතුනේ අපි ඇසුරු කරන අය අපි ගැන ප්‍රශංසා කරන්නේ, අපි ගැන කැමති වෙන්නේ, අපි ගැන සතුටු වෙන්නේ. අපිට අපේ යහළු මිත්‍රාදියේ ඥාතිවරයෙක් ගැන හිතනකොට අපේ හිතට සතුටක් ඇතිවන්නේ ඇයි? සතුටක් ඇති වෙන්නේ කොහොමද? ඒ සිහිපත් කරන කෙනා පරිත්‍යාගශීලී කෙනෙක් නම්, ඒ පරිත්‍යාග ඒ කෙනා අනිත්‍ය වෙන යම් කිසි කැපවීමක් කරන සූදානම් නම්, අපි වෙනුවෙන් උදව්පකාර කරලා තිබුණා නම්, අපට ඒ අය ගැන හිතනකොට ලොකු සතුටක් හිතෙනවා. ඒ අය දකින්න අපි කැමතියි. අපේ ගෙදර පින්කමකදී අපි එයට ආරාධනා කරන්න කැමතියි. මේ කැමැති පින්නතුනි අන්නේ පරිත්‍යාගශීලීත්වයත් එක්ක තියෙන ගුණය නිසා. අපි අනිත්‍ය ගැන එහෙමනම් අපි ගැනත් එහෙම තමයි අනිත්‍යයි. අපි ගැන ආකල්පයක් අනිත්‍යයි, ඒ ආකල්පයමයි. ඒ නිසා දානීය පින්නතුනි ටිකෙන් ටික හුරු වෙන මේක ඇත්තට ලේසි දෙයක් නෙමෙයි, මේක හුඟක් අමාරුයි. ඔබ පරිත්‍යාගශීලී නම් ඔබ දන් දෙනව නම් හිතන්න එපා මේ ආත්ම භාවය විතර පුරුදු කරපු දෙයක් කියලා. ඒක සතර හුඟක් ආත්ම භාවවල පුහුණු කරන් ආපු දෙයක්. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි, ඒක බොහොම අමාරු දෙයක්. දෙවෙනි කාරණය තමයි ධම්මචර්යාච කියන කාරණය. දැහැමි ජීවිතයක් ගත කිරීම. ධාර්මික වීම. කොහොමද අපි ධාර්මික වෙනවයි කියලා කියන්නේ? මේ සූත්‍රෙම සඳහන් වෙන එක කාරණයක් අනවජ්ජහානි කම්මානි කියලා. නිවැරදි කරම. හැකිතාක් පින්නතුනේ හිත අපිරිසුදු වෙන දේවල් වලින් අපි වෙන් වෙලින්නට ඕන. තමන් කයින් වචනයෙන් කරන දේවල්, අනිත්‍යයට අයහපත වෙන දේවල්, හිත අපිරිසුදු වෙන දේවල් හැකිතාක් අපි නොකර ඉන්නට ඕන. ඇයි එහෙම අපි කරන්නේ පින්නතුනේ? අනිත්‍යයට බාධාවක් වෙන හින්දද? අනිත්‍යයට බාධාවක් වෙන නිසාම නෙවෙයි. අපේ කයින් අපි ශාරීරිකව වැරදි දෙයක් කළොතින්, අපේ වචනයෙන් අපි නරක වචනයක් කතා කරොතින් කාටද පාඩුව? පාඩුව අපට මේ අපිට ඒ ගැන පස්සේ මතක් වෙනවා. අනේ ඒ වචනේ ඒ වෙලාවේ නොකිය හිටියනම් කොච්චර හොඳද කියලා අපට හිතෙනවා. අනේ ඒ වැඩේ ඒ වෙලාවේ නොකර හිටියනම් කොච්චර හොඳද කියලා හිතෙනවා. ඒක පින්නතුනේ කරපු කෙනාට අපි යම් කිසි කෙනෙකුට හානියක් කළොතින් ඒක නැතැමිට සුළු මොහොතකින් යා බුද්ධිමත් කෙනා අමතක කළා දානවා ඒක. දැන් මෙහි අය ධර්මයේ දන්නේ නැති උනත් අනිත්‍ය ගැඩුපාඩුකම් එච්චර මතක තියාගන්න ඉක්මනටම අමතක කළා දානවා. නමුත් පින්නතුනේ ඒ කරපු කෙනාට ඒක බොහෝ කාලයක් හිත වේදනා පිණිස හේතු වෙනවා. ඒ නිසායි අපි නොකර ඉන්නට ඕන. අපේ හිතේ තියෙන ලස්සන නැති වෙනවා. අපේ හිත පින්නතුනේ අලුත පිපිච්ච ලස්සන සුවඳ හමන මලක් වගේ නිතරම තියාගන්නට ඕන. මේ මලට හානි වෙන දේවල් කිසි විටකත් කරන්න එපා. මේ මලට බාධාවක් වුණොත්, මේ මලට හානියක් වුණොත් ඉන් හානිය වෙන්නේ කාටද? හානිය වෙන්නේ තමන්ට, තමන්ගේ සතුටට හානිය වෙන්නේ. අන්න ඒ මලට, ඒ හිතේ ලස්සනට හානියක් වෙන විදිහේ දේවල් කරන්න එපා. ශරීරයෙන් කරන්න එපා, වචනෙන් කරන්න එපා. එහෙම වෙන්වල හිටිය තරමට තමන්ගේ ජීවිතය ගැන හිතනකොට තමන්ට ලොකු සතුටක්. බුදුහාඳුරේ කැවුනහන්සේගේ පළවෙනි අනුශාසන විදිහට දේශනා කළේ සම්බ පාපසකරණම් කියලා. අකුසල දේවල් කරන්න එපා, පව් කරන්න එපා කියලා. අපි අකුසල දේවල් වලින් වැළකීලින්න වගේම පිනතුනේ කුසලස්ස උපසම්බදා කියලා කාරණයක් තියෙනවා. පින්දහම් කරන්න ඕන. සමහර අය කියනවා අපි කාටවත් වරදක් කරන්නේ නැහැ, අපි කාටව කාගේවත් දේ අසොරකම් කරන්නේ නැහැ. ඒ නිසා අපි අමුතුවෙන් පන්සල යන්න ඕනේ නැහැ, අමුතුවෙන් පින්දහම් කරන්න ඕනේ නැහැ කියලා සමහර අය කියනවානේ. අනිත් පැයට හානි නොකරන එක හොඳයි, බාධා නොකරන එක හොඳයි. නමුත් පිනතුනේ අපි පින්දහම් කරන්නටත් ඕන. අපි දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකි තාක් ජීවිතේ කරන්න. කලහම තමයි පින්නතුනි අපට ඒව හිතේ මතක තියෙන හොඟා. අපි දන් දීලා තිබුණා නම්, සීල රැකලා තිබුණා නම්, නිතර භාවනා කරනවා නම් ඒව තමයි අපට දවසට වැඩි වාර ගන්න හිතට එන්නේ. අපි නිතරම බුදුහාඳුර ගැන දවසට සිහිපත් කරනවා නම් බුදුහාඳුරට බුද්ධ පූජා නිවසේ තියෙනවා නම් අපිට ඒ ගැන දවසට හුඟ වෙලාවක් මතක් වෙනවා. දැන් සමහර අය දිනපතාම උදෑසන කිරිපිණ පූජා කරන බුදුහාඳුරන්ට. ඇතැම් විට හැමදාම දැන් උදේට ඒක කරන්න ඕන කියන හැඟීම හිතේ තියෙනවා. නිතර බුදුහාඳුර ගැන සිහිපත් වෙනවා. ඒ වගේම නිතර ධර්ම කාරණා ගෙවලා ලහනවා, ධර්ම දේශන අහනවා. ඒ වගේම ශ්‍රාවක සංඝ රත්නය ගැන, ආර්යයන් වහන්සේලා ගැන, සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන නිතර චරිත කතා කියනවා, උන්වහන්සේලගේ තොරතුරු සොයා බලනවා. පින්නතුනි මෙන්න මේවා හිතේ වැඩිපුර තියෙනවා නම් මොකද වෙන්නේ? මේවා තමයි වැඩිපුර මතක් වෙන්නේ. මේ කුසල සහගත දෙයක් මතක් කරන්න නැති වුණාම මොකද වෙන්නේ? මේව මතක් කරන්න නැතුණා මොකද වෙන්නේ? කවුරු හරි බැනපු දෙයක්, කවුරු හරි කරපු වෙනස්කමක්, කවුරු හරි කියපු වචනයක් මේව තමයි මතක් වෙන්නේ. ඒව මතක් වෙනකොට හිත ලස්සනද? හිතේ තියෙන පැහැපත් බව නැති වෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ අකුසල සිතිවිලි වලට නොයන විදියට හිත නිතරම කුසල චේතනාවලින් තමන් පුරවාගෙන ඉන්නට ඕන. තමන් මේකට දක්ෂ වෙන්නට ඕන. තමන් තමන්ට සලකනවා නම් මේ ශරීරය ලස්සන කරන්න, ඇඳුම් පැළඳුම් ටික ලස්සන කරන්න මහන්සි වෙනවා වගේම හිත ලස්සන වෙන විදිහේ පින්දහම් නිතර කරන්ට ඕන. තමන්ට ජීවිතයේ දිනපතා වැඩිපුර වාර ගාණක් බුදුහාමුදුරුව සිහිපත් වෙන්නට ඕන. මේ ලෝකයේ පහළ වෙච්ච කරුණාවෙන්, ප්‍රඥාවෙන්, මෛත්‍රියෙන් ඉහළම ප්‍රතිමූර්තියක් වෙච්ච බුදුහාමුදුරන්ගේ බුදුගුණ තමන්ට මතක් වෙන්නට ඕන. ඒ බුදුහාමුදුර වෙනුවෙන් මලක් පහනක් තමන්ගේ නිවසේහි දැල් වෙන්නට ඕන, පත්තු වෙන්නට ඕන. ඒ බුදුහාමුදුර වෙනුවෙන් දරුවොත් එක විනාඩි 5ක් හරි බුදුන් වඳින්නට ඕන දවසක. දැන් සමහර මේ විදේශගතවල ඉන්න දෙමව්පියන් ශ්‍රද්ධාවන්ත දෙමව්පියන් ඇතැමිට දරුවන්ට සිංහල භාෂාව බෑ. නමුත් දරුවන්ට ගාථා හොඳට පුළුවන්. ගාථා පුළුවන්, පාලි භාෂාවෙන් ගාථා දරුවන්ට හොඳට පුළුවන්. මොකද අම්මා තාත්තා දෙන්න දරුවනොත් එක බුදුන් ඇඳලා කුඩා කාලේ ඉඳලම. පින්තුනේ ඒක තමයි දරුවන්ට දෙන ලොකු ආශිර්වාදේ. දරුවන්ගේ උපන්දිනවලදී මහා ලොකු උත්සව කරන්නට වඩා ඒ දරුවෝ ටිකත් එක දිනපතා පිරිත් කියන්න පුළුවන් නම්, බුදුන් වඳින පුළුවන් නම් දරුවන්ට ඒක ලොකු ආශිර්වාදයක්. දරුවෝ හුඟක් කීකරු වෙනවා, දරුවන්ට තියෙන අපල නැති වෙනවා, ඇතැම් විට ලෙඩ වෙන්න තියෙන අනතුරු තියෙනවා නම් ඒව මගේ හැරිලා යනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා, දරුවන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි දරුවන්ට දෙන ලොකු ආශිර්වාදය. ඒ නිසා මෙන්න මේ වගේ පින්තුනේ ධම්මචර්යාච කියපු ආකාරයට හැකිතා දැහැමි ජීවිත අපි ගත කරන්න ඕන. මෙන්න මේ දේවල් කරන අතරේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරු කාරණාවට අපි යන්නටත් ඕන. ඒ කාරණේ අපි ඊළඟට විස්තර කරනවා. අනිත් කාරණා දෙක විස්තර කළා. තුන්වෙනි කාරණේ තමයි පින්නතුනේ ඥාත කාණංජ සංඝෝ, ඥාතින සංග්‍රහ කරන එක. මේ ඥාති සම්බන්ධතාව කියන එක පින්නතුනේ බොහෝ දුර ගමනක් කියන එකක් මේක. ඒක ආත්ම භාවයක දෙයක විතරක් නෙවෙයි. ආත්ම භව 100 ගානක් මේ එකට ආපු ඥාතින් තමයි ඉන්නේ. දැන් මේ ලෝකෙ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සත්වයන් ඉන්න ග්‍රහලෝක තියෙනවා. සත්වයන් ඉන්න ග්‍රහලෝක තියෙනවා. ඒවට අපි සාමාන්‍ය ප්ලැනට්ස් කියලා කියන්නේ. ඒ ප්ලැනට්ස් එකතු වෙලා තියෙන ගැලැක්සි තියෙනවා. අපි මන්දාකිණි කියලා කියන්නේ. අන්න ඒ මන්දාකිණි එක සත්වයන් ඉන්න, තාම විද්‍යාවට අහුවෙලා නැහැ මේක, සත්වයන් ඉන්න ඉරහඳ, එක ඉරහඳකින් ක්‍රියාත්මක වෙන සත්වයන් ඉන්න ග්‍රහ වස්තු 100ක් 1000ක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එක ගැලැක්සියක. දැන් අපි ඉන්න එකට කියන්නේ මිල්කි වේ කියලා කියන්නේ. අපේ ගැලැක්සියට. මේ සත්ව කොටස් ටික ඔක්කොම ඉන්න 1000ක් තියෙනවා මේ එක ගැලැක්සියක. හැබැයි සමහර විට එහෙම හොයාගත්ත සම්පූර්ණ තොරතුරු හොයාගෙන ඉඳි කියලා හිතන්න අමාරුයි. මොකද විද්‍යාව කොච්චර දියුණුණත් ඒ තත්ත්වයේද කියලා හිතන්න අමාරුයි. එතකොට මෙන්න මේ 1000ක සෙට් මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ 1000 සෙට් මේ ගැලැක්සි නැවත 1000න් වැඩි වෙනවා. ඈ ගැලැක්සි 1000න් වැඩි වෙනවා. ඒ 1000න් වැඩි වෙන එකට කියනවා දිසහස්‍රී ලෝක ධාතු කියලා. ඒ 1000 වැඩි වෙන එක නැවතයි 1000න් වැඩි වෙනවා. ඈ ඒකට කියනවා ත්‍රිසහස්‍රී ලෝක ධාතු කියලා. මෙන්න මේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුව නැවත 1000න් වැඩි වෙනවා. ඒකට කියනවා ත්‍රිසහස්‍රී ලෝක ධාතු කියලා බුදුදහමේ දැක් වෙනවා මේවා. එතකොට මෙන්න මේ සීමාව තමයි. ඒ කියන්නේ මේ අපි ඉන්න ගැලැක්සිය තුන් පාරක් 1000න් වැඩි වෙලෙන ගාන. එතකොට 1.9ක සංඛ්‍යාව. මෙන්න මේ ශේස්ත්‍රයේ පින්නතුනි ලක්ෂණය තමයි අපි මේ ලෝක විග්‍රහ කළේ මේ අපේ ඥාති සම්බන්ධයෙන් කියන්න. මේ එන විශ්වයේ මේ තැන් තැන් වල ඉන්න හැබැයි මේ ගැලැක්සි කෝටි 100ක් නෙවෙයි අවසානය. මේක එක බුදුවරෙක්ගේ සීමා, බුදුවරෙක් ධර්ම දේශනා කරන සීමාව. බුදුවරෙක්ගේ බලය පතුරන්න පුළුවන් සීමාව. මෙන්න මේ සීමා වෙන සත්‍යයන්ගේ ලක්ෂණය තමයි පින්තුනේ දිගටම මේ සත්‍යයන් මේ එකම ගැලැක්සි වල නැත්තම් එකම පෘථිවි වල තමයි දිගට මිපදෙන්නේ. ඇයි එහෙම මිපදෙන්නේ? එකම ප්ලැනට් එකේ හිටිය අය මිනිස්යන් වුණත් දෙවියන් වුණත් තිරිසංගත සතෙක් වුණත් එකටම තමයි දිගටම යන්නේ. ඇයි මෙහෙම යන්නේ? ඕ මේ සම්බන්ධය නිසා, මේ දරුවන්ගේ මව්පියන්ගේ දූ දරුවන්ගේ සම්බන්ධය නිසා මේ උදව් උපකාර කරන අය දිගට මේකට යන්නට ඕන. දැන් මම ඔබතුමාට උදව්වක් කරා නම් ඔබතුමා නැවත මට හමු වෙලා මේ උදව්ව කරන්නත් ඕන. මම ඔබතුමාට හානියක් කරා නම් ඊට පස්සේ ඒකත් අය රිටර්න් එක ගෙන්න ඕන. මෙන්න මේ දෙකම මේ සසර සත්‍යයගේ ගමන කියන්නේ සම්පූර්ණම කර්මය පිළිබඳව තියෙන ගනුදෙනුවක්. දැන් මේක නවීන මනෝවිද්‍යාවෙන් මෝහනය කරාම පේනවා ඇතැමිට පුද්ගලයන් එක දිගටම ආපු අය ආසියානු කරේ රටවල ලිපදෙච්ච අය දිගටම මේ ආසියානු කරේ රටවල. ඇතැමිට එක ප්‍රදේශයකට ඥාතින් එක කියන එක දිගට මේකට යන්නේ. මේක තමයි කර්ම ස්වභාවය. මා මේ කාරණේ කිව්වේ පින්නතුනේ මේ ඥාතකානංච සංඝෝ කියලා කියන්නේ ඥාතින්ගේ සංග්‍රහ කිරීම කියන එක. මේ මෙලව ජීවත් වෙලා ඉන්න කාලේ අපි ඕනොන් අතර මේ සංග්‍රහ ටික කරගන්නට ඕන. ඒක ඒකේ නම නැවත Tamanට උදව් කරන්න ඕන කියන හැඟීමෙන් නෙවෙයි. නමුත් අපි ඥාතින් වෙනුවෙන් දෙයක් කළා තියෙන එක එකwidehatකින් Tamanගේ ඥාතින් දිනන උනට Tamanට සතුටක්. අනිත් එක නැවත සසරිදි මේකක් කිය මුණ ගැහෙනවා. දැන් Tamanගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව හෝ Tamanට නොගැලපෙන කෙනෙක් නම් රණ්ඩු නොතින් මොකද වෙන්නේ? ඈ? වෙන් උනාට මේ ආත්මභාවය වෙන වෙන පුළ නැවත සසරිදි මුණ ගැහෙනවා. එයා හොඳ කෙනෙක් වෙන නම් මොකද කරන්නට ඕන? එයාට එයාගේ නොසලකිල්ල මත එයාට හොඳට සලකන්නට ඕන. එතකොට තමයි මේක බේර ගන්න පුළුවන්. එකට එක කළ බේරෙන්න බෑ. දැන් කෙනෙක් ඇතැම් විට හිත නරක් වෙලා වෙනත් කෙනෙක් වෙනුවෙන් අමනාපයක් වෙලා ඇතැම් විට සියදිව හානි කරගන්නවා. හානි කරගත්තම අපි හිතන ඔක්කොම ඉවරයි කියලා. නමුත් මොකද වෙන්නේ? ආයි මේකේ මේක ආයි මුණ ගැහෙන්න ආයි ළඟ ඉපදෙනවා මෙයත් එක. මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් අයට උදව්පකාර කරන අය සමහර අය දරුවොත් එක්ක පින්දහම් කලේ දරුවෝ ටික දිගටම යනවා පින්දහම් කර කර. මනුස්ස ලෝකෙට යනකොට ඒ දරුවෝ ටිකත් එක්ක වෙනවා. දිව්‍ය ලෝකෙට යනකොට ඒත් එක්කම යනවා. පින්දහම් කරගෙන ගිහිපු අය. පින්දහම ශක්තිමත් නොවුනොත් මොකද වෙන්නේ? මේ ආදරයත් එක්ක මල්මත් එක්කම හිටියොත්? ඔව්. එතකොට වෙන්නේ පින ශක්තිමත් නැති වුණොත් පින ශක්තිමත් නැති වුණා කියලා මේ ඇල්ම නැති වෙන්නේ නැහැ. වැඳීම නැති වෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට යන්නේ. ඊට පස්සේ තිරසංගත සත්ව වෙනවා, പ്രേත ලෝකෙට යනවා. මේ යන්නේත් ඔක්කොම ටිකත් එක්කම. ඒ නිසා අපි සසරේදී එකම ඥාතියන් බලාපොරොත්තු වෙනවා නම් ප්‍රාර්ථනා කරන්න වරදක් නැහැ. බුදුදහමෙන් එපා කියලා නැහැ. හැබැයි කොහොමද කරන්න ඕන? පින්දහම් කරමින්, දාන ආදී කුසල් දහම් කරමින් තමයි මේ ප්‍රාර්ථනාව කරන්න ඕන. නැත්තම් කැමැත්ත විතරක් ආසාව විතරක් වුණොතින් පල්ලෙහාට තමයි ඇදගෙන යන්නේ ඔක්කොම ටික එක. ඒ නිසා සසරේදී මේ අය හොඳ ඥාතින් මුණ ගැහෙන නම් මේ ඉන්න දූ දරුවොත් එක්ක, මේ ඉන්න ස්වාමි භාර්යාවන් එක්ක, මේ ඉන්න මව් දෙමාපියන් එක්ක හොඳට දාන ආදී පින්දහම් කරන්න හිත සතුටින්. මේක තමයි ඊළඟට හම්බෙනකොටත් ඒ අය හොඳ තැන්වල මීට වඩා සැප පහසුකම් එක්ක ශරීරේ උනත් මෙච්චර දුක් නැති තැන්වල. දැන් අපි මනස ලෝකේ ඉන්නකොට බොහෝ විට ශරීරයේ ලෙඩ දුක් හැදෙනවා, මහලු වෙනවා. නමුත් මනසින් ඉහළට යනකොට දිව්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට යනකොට මේ මහලු වීම ආදී ස්වභාවයන්ට පත්වීමේ ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් මනස ලෝකේ ඉන්නකොට අපට ආහාර පාන හොයන්න රැකියාවක් කරන්න ඕන. මනස ලෝකෙත් පින වැඩි අයට මේ රැකියාව පහසුවෙන් කරගන්න පුළුවන්. මනස ලෝකේ ඉහළම පින තියෙන අය කොහොමද? ඉපදෙනකොටම දෙමාපිය ඔක්කොම ඉතුරු කරලා තියෙනවා. 아무තෙන් රැකියාවක් කරන්න ඕනේ නැහැ. ඒ වගේම මේ පින ඉහළට ගියාට පස්සේ දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ ස්වභාවය කොහොමද? දිව්‍ය ලෝකෙදි රැකියාව කරන්න ඕනේ නැහැ. එතෙන්දි තමන් කැමති වෙනකොටම තමන් කැමති වෙන දේ තමන්ගේ ඉස්සරහා පහළ වෙනවා. තමන් ඉන්න දිව්‍ය ලෝකෙට සාපේක්ෂව ඊට අදාළ දේවල් ටික තමන්ගේ වටා පිටාවේ පහළ වෙනවා. ඊළට යන්නේ සම්පත්තික වැඩි. බ්‍රහ්ම ලෝකෙට යනකොට කොහොමද? බ්‍රහ්ම ලෝකයට යනකොට භෞතික දේවල් අවශ්‍ය නැහැ යාට. එයා ඊට පස්සේ ධ්‍යාන සුවයෙන් ඉන්නේ. තමන් අඩපු ධ්‍යාන සුවයෙන් තමයි ඇතැමිට කල්ප ගණන් ධ්‍යානයට සමවැදින තමයි එයාට භෞතික ආහාර පාන අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ ස්වභාවයක් පින්නතුනේ සසර තියෙනවා. මෙන්න මේ ගමනේදී අපි කිව්වේ ඥාතීන්ට අපි ඕන ඕන හැටියට ජීවත් වෙලා ඉන්න ඥාතීන්ට සලකන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මියගේ ඥාතීන් වෙනුවෙන් පින් දහම් කළ පින් අනුමෝදන් කරන්න ඕන. මේක පින්නතුනේ අපි වගේ සාමාන්‍ය විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ මේක කළා. බුදුහාමුදුරුවෝ වරක් දේශනා කරනවා එක්තරා වැදගත් කාරණයක්. කොසරයිතුමාගේ පුතෙක් හිටියේ විරුඩබ කුමාරය කියලා. මේ විරුඩබ කුමාරය පින්නතුණේ ශාක්‍ය වංශයේ ඝාතනය කරන්න ගියා. ශාක්‍ය වංශය කියන්නේ මොකද්ද? ශාක්‍ය වංශය කියන්නේ බුදුහාමුදුරන්ගේ ඥාතීන්. බුදුහාමුදුරන්ගේ ඥාතීන් එක්ක විරුඩබ කුමාරය ලොකු අමනාපයක් තිබුණා. ඒ නිසා ඔහු විශාල පිරිසක් එක්ක මේ ශාක්‍ය වංශය ඝාතනය කරන්න ගියා. යන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ කලින් මේක දැනගත්තා. බුදුහාමුදුරුවෝ මේ විරුඩබ කුමාරය යන පාරේ ආසන්නයේ ගහක් මුල වැඩ සිටියා. ඊට පස්සේ විරුඩබ කුමාරය අහනවා ස්වාමීනි ඇයි මේ ඔබ වහන්සේ මේ දවල් කාලේ මේ ගහක් ළඟ ඉන්නේ කියලා. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? බුදුහාමුදුරුවෝ කියනවා විරුඩබ කුමාරය මගේ ඥාතීන් ඉන්න කිඹුල්වත් පුරෙන් හමන සූළඟත් මට සෝයක් කියලා. මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියන්නේ මේ සරාගී චේතනාවෙන් කරන ප්‍රකාශයක් නෙවෙයි. මේ නික්ලේශී උතුමෙක් සම්මා සම්බුද්ධත්වයට පත්ව උතුමෙක් මේ කියන්නේ මට මගේ ඥාතීන් ඉන්න ප්‍රදේශෙන් හමන සුළඟත් මට සෝයක් කියලා. තින්නුසිනි මේ වගේ ඥාතිත්වය ගැන දැනিলা තියෙන පුද්ගලයන්ට. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරෝ යම් යම් අය පැවිදි කරද්දී යම් යම් අය ගැන විශේෂ විදියට පිළිපදින්න කියලා දේශනා කරලා තියෙනවා. සමහර මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නම් මහාන වෙනකොට 4 මාසයක් මේ ශාසනය ප්‍රතිපත්ති පුරන්න කියලා කියන තියෙනවා මහාන වෙන කලින්. හැබැයි ශාක්‍ය වංශයේ කෙනෙක් නම් එහෙම ඕනේ නැහැ කියලා තියෙනවා. ඥාතියන්ට යම් කිසි විදියක සලකලා තියෙනවා. හැබැයි ඒක අගතියට ගිහිල්ලා නෙවෙයි, සතර අගතියට ගිහිල්ලා නෙවෙයි. ඒක ඊටාම මැදහත්ව සුදුසාට සුදුසු තැන දීලා තියෙනවා. දැන් අග තනතුරු දෙනකොට සැරියුත් මොගලන් හාමුදුරන්ට තන තනතුරු දුන්නට බුදුහාමුදුරන්ගේ ඥාතින් කියලා කුලෙට එහෙම තනතුරු දුන්නේ නැහැ. සරියත් මුගලන් දෙනම අග්‍ර ශ්‍රාවකයන් ඒ දෙනම මාය සස්ත්‍රිවංශික යන්නේ නෙවෙයි. ඒ දෙනම බ්‍රාහ්මණ වංශිකයන්. ඒ වගේ තැන්වලදී බැලුවේ නැහැ. ඒ වගේ තැන්වලදී කෙලින්ම සුදුස්සාට තමයි සුදුසු තැන දුන්නේ. නමුත් ඥාතිත්වයේ වෙනුවෙන් බුදුහාමුදුරුවෝ කිසියම් සැලකිල්ලක් දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ඥාතීන් මරණාසන වෙලෙ හිටිය බොහෝ දෙනාට බණ කියලා එයා සුගතිගාමි වෙන්න පුළුවන් විදියට මාර්ගය සලස්සලා තියෙනවා. විශේෂයෙන්ම පින්නතුනේ අපේ මෞදේමාපියන්ට අපේ ඥාතීන්ට අපි සලකනවා නම් කෑම බීම වලින් ඇඳුම් පැනඳුම් වලින් සලකන විතරක් නෙවෙයි අපේ ඥාතීන්ට සලකනවා නම් අපි ආවංකව පින්නතුනේ ඒ අය මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විදියට සලකන්නට ඕන. කෑමක් බීමක් දෙන එක කෑමක් දුනොත් දවස් 2යි ඇඳුමක් දුනොත් අවුරුද්දයි. නමුත් කෙනෙකුට බණ අහන අවස්ථාව සලසලා දීලා ශ්‍රද්ධාව දිනු කරලා පරිත්‍යාගශීලීත්වය දිනු කරලා අපේ ඥාතියෙකුට අපි සැලකුවකින් පිනතුණි. ඒ අය සුගතිගාමී වුණොතින් ඒකේ යහපත ආත්මභාව සිය ගානක් ඒ අය සුගතිගාමී වෙනවා. විශේෂයෙන්ම අපට සලකපු අපේ මෞද්‍යමෝපියන් දෙන්න ජීවතුන් අතර ඉන්නව නම් මේ යන්න කලින් ඒ අයට දන් දෙන්න සලස්වන්න, සිල් ගන්න සලස්වන්න, ශ්‍රද්ධාව ඇති වෙන විදිහේ වැඩ කොටසක් ඒ අය වෙනුවෙන් කරන්න. ඒක තමයි නියම ඥාති සංග්‍රහය. මිය ගියාට පස්සේ ලෝකෙට සලකන්න නෙවෙයි. මිය ගියාට පස්සේ ලෝකෙට පේන හුඟා ප්‍රචාරය කරලා කොඩි දාලා හුඟා හාමුදුරු වඩම්මන්න නෙවෙයි. එක හාමුදුරු කෙනෙක් වඩම්මල පාසුකල දුන්නත් කමක් නැහැ. එක හාමුදුරු කෙනෙක් වඩම්මල දානයක් දුන්නත් ගැටලුවක් නැහැ. වැදගත් වෙන්නේ ඒ අය ඉන්න කාලේ හැකිතාක් ඒ අයට කුසලයේ වැඩි දියුණු කරගන්න පුළුවන් විදිය පහසුකම් ටික සලස්වන්න. බණ අහන සලස්වන්න. දන් දෙන සලස්වන්න. ඒක තමයි සැබෑ ඥාතික සංග්‍රහය වෙන්නේ. ඊළඟ කාරණය තමයි පිනතුනේ අනවජ්ජානි කම්මානි කියලා කියනවා නිවරදි කර්මාන්ත. බුදුහාමුදුරුවෝ දේශනා කළා නිවරදි කර්මාන්ත කොහොමද කරන්නේ කියලා. අපට පිනතුනේ ධර්මයේ ගැන හරි දැනුමක් ආවනම් අපේ රැකියාවක් වෙනුවෙන් හෝ වේවා, එදිනෙදා කරන කටයුත්තක් නිසා හෝ වේවා, අපි කිසි විටකත් අපි වැරදි දෙයක් කරන්නේ නැහැ. ඒ කරන්න අපි කියනවනේ අර මඩ පිහිකින් වෙන කෙනෙකුට ගහනකොට ඉස්සෙල්ල මඩ ගෑවෙන කාගේද? අපේ අතේම මඩ ගෑවෙන්නේ නේ. අපි වෙනත් කෙනෙක් වෙනුවෙන් හානියක් කරනවා නම්, වෙනත් කෙනෙකුට බනිනවා නම්, වෙනත් කෙනෙකුට අයහපත පිණිස දෙයක් කරනවා නම් මුලින්ම හිත අපිරිසිදු වෙන්නේ කාගේද? මුලින්ම අපේ සිත අපිරිසිදු වෙන්නේ. පින්නතුනේ අපි මෙච්චර ඉගෙන කියාගෙන බොහොම මහන්සියෙන් හරි හම්බ කරලා මේ අමාරුවෙන් රටකට ඇවිල්ලා මේ ඉඳලා පිනොතින අමුතුවෙන් ආයි දුක් විඳින්න ඕනේ නැහැ. දුක් විඳපු ටික ඇති. අපි මේ වයින් රටකට ආවේ පහසුකම් ටිකක් විඳින්න, සැප විඳින්න. ඒ සැප විඳීම පින්නතුනි ධන දාහනෙ තිබුණට, ගේ දොර තිබුණට විතරක් ලැබෙන්නේ නැහැ. ඒ සැපේ නියම විදියට අපට ලැබෙන්න නම් අපේ හිතේ ඉහළම මානසිකත්වයක අපි නිතරම ඉන්නට ඕන. ඒ නිසා හැකිතාක් වැරදි දේවල් වලින් අපි වෙන් වෙලා කාලය ගත කරන්න ඕන. ඒක අනිත්‍ය වෙනුවෙන් ලෝකෙට පේන්න කරන දෙයක්වත්, ලෝකයෙන් ප්‍රශංසා ලබන්න කරන දෙයක්වත්, නීතියට බය නිසා කරන දෙයක්වත් නෙවෙයි. ඒදී අපි කරන්නේ අපේම මානසික සුවයට, අපේම හිතේ සතුට සඳහායි අපි මේ දේ කරන්නේ. ඊළඟට පින්වත්නි අපි කාරණයක් සඳහන් කළා ධර්මචර්යාවට කියන එක දැහැමිව හැසිරෙන ආකාරය ගැන. අපි මුලින් කිව්වා අකුසලෙන් වෙන් වෙන්න කියලා. දෙවෙනි කාරණය කුසල කරන්න, පින්දහම් කරන්න. ඊළඟ කාරණය තමයි පින්වත්නි සචිත්ත පරියෝදපණං කියලා එකක් බුදුදහමේ දේශනා කළා, හිත පිරිසුදු කිරීම කියන එක. කොහොමද හිත පිරිසුදු කරන්නේ? කොහොමද හිත පිරිසුදු කරන්නේ? නිතරම පින්නතුනි මෛත්‍රී භාවනා ආදී භාවනාවක් වඩන්න. අපට නිතරම අපේ හිතේ සතුට නැති වෙන්නේ, අපට නිතරම හිත පීඩා වෙන්නේ මොකක් නිසාද? අපි ඇසුරු කරන එක අඩුපාඩුකම් නිසා. ඊයෑ මොකක් හරි දෙයක් අපට කිව්වොත්, අපි කියපු දෙයක් නොකර හිටියොත්, අපි ගැන නොසලක හිටියොත් අපේ හිත පීඩාවටපත් වෙනවා. පින්නතුනි අපට හරියට මෛත්‍රී භාවනා වඩන්න පුළුවන් නම් අඩුම ගානේ විනාඩි 10ක් දවසට. දවසට විනාඩි 10ක් හැබැයි එක දවසක් දෙකක් නෙවෙයි. අඩුම ගානේ පුරුදු කරලා බලන්න මාස 6ක්. එක දිගට. විනාඩි 10 ගානේ සියලු සත්වෝ සුවපත් වෙත්වා, මං වගේ මිනිත් හැම දෙනාමත් යහපතටපත් වෙත්වා කියලා දවසට විනාඩි 10 ගානේ අඩුම ගානේ මාස 6ක් කළ බලන්න. දැනට අපේ හිතට එන මානසික පීඩා වලින් 50%ක්ම අඩු වෙනවා. 50%ක්ම අඩු වෙනවා. පින්නතුනි අපි නිතරම අනිත් කෙනෙක් දකිනකොට අනේ මගේම දුවෙක් පුතෙක්, මගේම සහෝදර සහෝදරියෙක් කියන දකින මානසිකත්වයක් ඇහැක් කුරු කරගන්න. එහෙම වුණොත් පින්නතුනි අපට එන චිත්ත පීඩම් හුඟක් එන්නේ නැහැ. කරණීයමෙත සූත්‍රය දැක්වෙනවා පින්නතුනි, යම්කිසි ශාන්ත පදයක් කිසියම් කෙනෙක් කැමති නම් ඒ කැමති වෙන කෙනාගේ පළවෙනි පියවර තමයි එයා කොච්චර මෛත්‍රී භාවනා කරනවද කියන එක. හොඳට මේක මතක තියාගන්න, මේක අමතක කරන්න එපා. මෙතන බණහාල නැගිටින්න කලින් හොඳට මතක තියාගන්න, ඔබ කොච්චරනම් බුදුහාඳුරන්ගේ දහම පිළිපදිනවද, ඔබ කොච්චරනම් මානසික සුවයෙන් ඉඳීම සඳහා වැඩ කොටසක් කරනවාද කියන එක තීරණය වෙන පළවෙනි කාරණය තමයි ප්‍රධානම කාරණය තමයි ඔබ කොච්චර මෛත්‍රී භාවනාව කරනවද කියන එක. ඔබ මෛත්‍රී භාවනාව නොකරනව නම් බුදුහාමුදුර දේශනා කරපු මේ සැනසෙන මාවතෙහි හේව නැල්ලවත් ගෑවිල නැහැ. ඒක අවංකව පිළිගන්න. ඔබ පින්කම් කරන වෙන්න පුළුවන්, වාක් ලොකෝ දන් දීලා තියෙන පුළුවන්, එතැන් විතර පන්සල් කරපු කෙනෙක් වෙන්න පුළුවන්, පන්සලක්ම හදලා තියපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මෛත්‍රී භාවනාව නොඩන නම් වඩන්නේ නැත්නම් බුදුහාඳුරන්ගේ මේ ධර්මයේ හේව නැල්ලවත් අපට ගෑවිලා නැහැ. ඒ තරම් වටිනා දෙයක් බුදුහාඳුර දේශනා කළා. ඒ තරම් දුකෙන් නිදහස් වෙන්න පැහැදිලි මාර්ගයක් බුදුහාඳුර දේශනා කළා. මේකෙන් අපි ප්‍රතිඵල නොගන්නව නම් පිනතුනේ ඒක අපේ ලොකුම අභාග්‍යයක්. එනිසා මේක තමයි පළවෙනි පියවර. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ මේ පටිසම්පාදයේ සහිත හේතුඵල ධම දකින්නට ඕන. ඇතිවීම නැතිවීම කියන එක මේ හැම මොහොතෙම හටගන්න අනිත්‍යතාවය කියන එක නුවණින් දකින්නට ඕන. මේක තමයි බුදුදහමට ආවේණික වෙච්ච බුද්ධහමී අනන්තතාවය. මේක හරියට දැක්කොත් තමයි අපි වර්තමාන මොහොතේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ජීවත් වෙන්නේ. දැන් අපි අපේ වත්තේ තියෙන මල්ගස්වල ලස්සන තාම දැකලා නැත්තේම අපි. දැන් මේ පිනත නැහුණද අර මල්ගස්වලට ආපු කුරුල්ලෝ අඬපු සද්දේ? ඇහුණද? ඈ කීදෙනෙකුට හොනද දන්නේ. කොච්චර ලස්සන හඬකින් ඒ සත්තු මේව කරාද? පිනතුනි ඒ හඬ අපි අහන්නට ඕන. ඒ වත්තේ තියෙන ලස්සන මල්ටිගේ ලස්සන දකින්නට ඕන. අපිට ඒ ලස්සන පේන්නේ නැහැ. අපට ඒ ලස්සන දැනෙන්නේ නැහැ. අපේ හිතේ නිතරම හිත පීඩාවටපත් වෙන සිතුවිලි නම් තියෙන්නේ. මේ වත්තේ තියෙන මල් ටිකේ ලස්සනවත් අපට දැනෙන්නේ නැහැ. දැන් මේ මල් වත්තට ආවම හිතුණා මට මේ මල් වත්තක් වගේම කියලා දැක්ක ගමන් කොච්චර ලස්සන තැනකද මේ ඉන්නේ කියලා. පින්නතුනි, ඒ අපි මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් මේ හැමදේම අපි සතුට සඳහා කරන්නේ. නමුත් ඇත්තෙම අපි හිතාගෙන ඉන්නවා මෙතන මේ සතුට තියෙන මෙතනින් පිට කියලා. මූලික දේ තමයි පින්නතුනි මේ තමන් ඇසුරු කරන ගියේ, තමන් ඉන්න නිවසේ, තමන් ඉන්න වත්තේ, තමන් හිටවපු මල් ගස්වල ලස්සන දකින්න. මේක හොඳට බලන්න හුරු වෙන්න, මේ සංවේදී භාවය ඇති වෙන්න. මේ පින්නතුන් අහලා ඇති ඒබ්‍රහම් ලින්කන් ලිපියක් ලියලා තිනවා තමන්ගේ පුතා වෙනුවෙන් පුතාට උගන්වන ගුරුතුමාට. කියවලා තියද මේ ඇත්තන්? ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න. The famous letter written by Abraham Lincoln to his son's teacher. මේක ලෝක ප්‍රකට ලිපියක්. මේක අනිවාර්යයෙන්ම කියවන්න. මේකේ print out එකක් අරගෙන පේන තැනක ගහලා තියන්න. ඒබ්‍රහම් ලින්කන් කියනවා තමන්ගේ පුතාට නෙවෙයි, කියන්නේ පුතාගේ ගුරුතුමාට කියනවා, ගුරුතුමනි මගේ පුතාට උගන්වන්න මේ ගහකොළේ ලස්සන කුරුල්ලන්ගේ නාදය විඳින්න, පරිසරය අත්විඳින්න හැටි මගේ පුතාට උගන්වන්න කියලා. පින්නතුනි, මෙන්න මේ එක්ක අපට ජීවිත යම්කිසි ආස්වාදයක් දෙන්න ගන්නවා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමෙහි කියවෙන මේ වර්තමානයේ ජීවත් වීමත් එක්ක කියන ලොකු පාඩමක් මෙතන අපට උගන්වනවා. අපි යම්කිසි රූපයක් දකිනවා නම් පින්නතුනි, ඒ දකිනවා කියන්නේ ඒ මොහොතේ ලබන අත්දැකීමක්. මේක ඒක ඇතිවන්නේ ඒ මොහොතේ. හරියට අපි කණ්ණාඩියක් ළඟට යනකොටම කණ්ණාඩිය ළඟ රූපයක් නිර්මාණය වුණානේ. දැන් අපි කණ්ණාඩිය ළඟට යනකොට හිතනවද මම එන්න කලින් කණ්ණාඩිය රූපේ තිබ්බැක්කේ කියලා? ඈ, මම එනකන් කණ්ණාඩිය අර උදේ ගිහිපු රූපය මං දැන් ආයි යනකන් තිබුණා කියලා හිතනවද? නෑනේ නේ. කණ්ණාඩිය ළඟට යනකොට තමයි මේ හේතු ටික ඔක්කොම එකතු වෙලා රූපයක් නිර්මාණය වුනේ. අන්නේ එක්සැම්පල් එකම තමයි පින්නතුනි. අපි ජීවිතේ යමක් දකිනකොට, අහනකොට, බලනකොට මේ ඇතිවන එක්ස්පීරියන්ස් එකත් මෙන්න මේ වගේ ඒ මොහොතේ ඇතිවන ශනික අත්දැකීමක් මේක. නමුත් අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අපි හිතනවා මේ කලින් දැකපුහපු දේවල් තාම තියේ කියලා. කෙනෙක් දැක්ක ගමන්ම එයා බැනපු දේවල් තමයි මතක් වෙන්නේ. ඕ, අපි තාම හිතාගෙන ඉන්නවා කණ්ණාඩිය රූපේ තියේ කියලා. මේකයි පින්නොතුනේ දුක ඇති වෙන්නේ මෙන්න මේකෙන්. මෙන්න මේක තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේකෙන් දේශනා කරන්නේ. මේක තේරුම් නොගත්තොත් පින්නොතුනේ අපි බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. අපි යමක් දකින මොහොතේ ඒ මොහොතේ ඇති වෙන අත්දැකීමක් මේක. කලින් තිමිල මෙතෙන්ට ඇති වෙච්ච දෙයක් නෙවෙයි. අපිට පින්නතුනි අවිද්‍යාව නිසා, අපේ නොදැනීම නිසා, ඩිලූෂන් එක නිසා, ඉග්නොරන්ස් එක නිසා අපිට යමක් මතක් වෙනකොටම අපිට හිතෙන්නේ නැහැ දැන් මේ කරන්නේ මනසේ කියලා. අපි ඒ සිද්ධියට යනවා එහෙමම. දැන් කෙනෙක් මිය ගියා නම් මියගිය කෙනෙක් වෙනුවෙන් අපි අඬනවනේ. අඬන වෙලාවේ මොකද වෙන්නේ? ඒ හිටිය කාලයක් මතක් වෙනවා. සලකපු හැටි, කන්න බොන දීපු හැටි, එකට ගමන් ගිය හැටි, මොකක් හරි සිද්ධියක් මතක් වෙනවා. මතක් වෙච්ච ගමන්ම අපි දන්නේ නැහැ දැන් මේ මනසේ සිහි කරේ කියලා. අපි ඒ සිටුේෂන් එකට යනවා එහෙමම. අපි ඒ සිටුේෂන් එකට සජීවී ලෙස යනවා. ගිය ගමම තමයි අඬන්නේ මේ. කඳුළු වෑන් කරනවා ඊට පස්සේ. අපිට හිතුනොත් හරියට දැන් මේ සිහි කරන්නේ මනසේ කියලා අපිට ඒක මතක් කරන්න පුළුවන්. නමුත් අඬන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ කෙනෙක් ඇකමිටේ රහතන් වහන්සේගේ අම්මා තාත්තගේ මරණය වෙනුවෙන් සහභාගී වෙන්න පුළුවන්. අම්මා තාත්තගේ අවසන් කටයුතු සහභාගී වෙන්න පුළුවන්. ඇතැම්මිට රහත්න වෙච්ච ඒ රහතන් වහන්සේගේ සහෝදර සහෝදරයන් අඬනවා මිනිහ බදාගෙන. අනේ අම්මා මට සැලකුවේ මෙහෙමයි, මට කිරි දුන්නේ මෙහෙමයි, මට ඇඳුම් ඇඳුවේ මෙහෙමයි, කන්න බොන දුන්නේ මෙහෙමයි කිය කිය බදාගෙන අඬනවා. රහතන් වහන්සේට මොකද වෙන්නේ? රහතන් වහන්සේත් ඔක්කොම දකින්න අර සිද්ධි ටික අතීතයේ සැලකුවේ ඔක්කොම දකින්නවා. බලාගෙන මද සිනහාවක් පහමින් ඉන්නවා. ඇයි ඒ? මේ අඬන කෙනා දිහා. අනේ මේ කෙනා අඬන්නේ අර සිද්ධිය මේ සජීවි ලෙස දැන් මේ ප්ලේ කළා. දැන් මේක රංගපාලමියා දුක් වෙන්නේ. හරියටම තමන්ගේ මයින්ඩ්ෆුල්නස් එක තියෙනවා නම් දැන් මේ සිහි කරන්නේ ඒ සිද්ධියට ගිහිල්ලා නෙවෙයි දැන් මේ සිහි කරන්නේ මනසේ කියලා දැන් මේ තමන්ගේ මයින්ඩ් එක තමන් දැන් මේ රීඩ් කරන වෙලාව මයින්ඩ්ෆුල්නස් එක අවයානස් එක නැති වෙච්ච ගමන්ම අපි ඒ සිද්ධියට එහෙම සජීවිලස යනවා ගිය ගමම තමයි දුක් ටික එන්නේ එතකොට දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕන ඒක අමතක කිරීම නෙවෙයි ඒක මතක් වෙනකොටම අපි දක්ෂ වෙනට ඕන අපේ ප්‍රොෆිෂියන්ස් එක කියලා කියන්නේ අපේ ස්කිල්ෆුල්නස් එක කියලා කියන්නේ ඒක මතක් වෙනකොටම පෙරපසු නොවි ඒ මොහොතේම ඇටෙන්ෂන් එකක් අවයනස් එකක් මයින්ඩ්ෆුල්නස් එකක් තියෙනට ඕන දැන් මේ සිහි කරන්නේ මනසයි කියලා නැත්තම් අඬනවා බැනපු කෙනෙකු මතක් වෙනකොටම කේන්ති යනවා පින්නතුනි දුක ඇතිවන්නේ මෙන්න මෙහෙම මෙන්න මේක තමයි දුක ඇති වෙන ක්‍රමය මෙන්න මේකෙන් නිදහස් වෙන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ මේක අහපු ගමන් අපේ ජීවිත වෙනසක් වෙන්නේ නැහැ මේ සඳහා වඩන්න ඕන මාර්ගයක් තියෙනවා ඒකට තමයි කියන්නේ මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය ඉඳන් සම්මා සංකල්ප සම්මා වාචා මේ වගේ අංග 8ක් අපේ ජීවිතේ වඩන්නට ඕන වඩන්න වඩන්න අපේ ජීවිතේ දියුණු වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා මොනවද ඒ දෙක එකක් තමයි සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක දිනු වෙනවා අනිත් පැත්තෙන් සම්පජාඤ්ඤය නුවණ ප්‍රඥාව ඉන්ටෙලිජන්ස් එක නැත්තම් විස්ඩම් එක දිනු වෙනවා මෙන්න මේ දෙක තමයි පිනතුනේ බුදුදහමේ කියන GPA එක බුදුදහමේ GPA එක මේක බුදුදහමේ IQ එක මේක දැන් මේ පිනතුන් කැමති නේ ඉගෙන ගන්න හැමනේ GPA එක ඉහළට යන්න නේද IQ එක ඉහළේ කියන්න කැමති නම් නේ GPA එක 4 පොයින්ට් වගේ තියෙනවනම් උඹා කැමතිනේ මොන් මෙන්න පිනතුනේ බුදුදහමේ GPA එක බුදුදහමේ IQ එක මොකද්ද මයින්ඩ්ෆුල්නස් එක හැම මොහොතෙම අවයනස් එක තියාගන්න හැම මොහොතෙම මේ ඇතිවීම නැතිවීම දෙක අනිත්‍යතාවය දකින්න දැක්කොත් Taman හිතේ මානසික තැම්පත් බවට කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ රූපයක් වෙනස් වුණාට බැන්නට සැලකුවට වෙනස් වෙන්නේ නැහැ මෙයා. දැන් අපි සලකනකොට හරියට බදාගෙන සතුට වෙනවා නොසලකුව ගමන්ම මූණ නරක වෙනෝනේ. අපි දෙපැත්තම මේ අන්ත දෙකේ මේ එක්ස්ට්‍රීම් දෙකක දැන් මේ අපි ඉන්නේ. මේ දෙකම පින්නතන එක්ස්ට්‍රීම්. මේ දෙකෙම වලකින්නට ඕන. සලකනකොටත් මැදහත් වෙන්නට ඕන නොසලකීලෙදිත් මැදහත් වෙන්නට ඕන. මේ දෙකේම මැදහත් බවක් අපේ ජීවිතය ඇති වෙනවා මෙන්න මේ මට්ටමට හිත දිනු කරගත්තොත් තමයි අපි පින්නතුනේ සැබෑ ලෙසම අපට සැලකුවා වෙන්නේ මේ මානසිකත්වයට ආවටින් තමයි අපි සැබෑ ලෙසම තමන්ගේ හිතට සැලකුවා වෙන්නේ තමන්ගේ මනසට සැලකුවා වෙන්නේ මෙවැනි මානසිකත්වයක ඉන්නකොට තමයි පින්නතුනේ අපි සැබෑ ලෙසම අපේ මියගිය ඥාතීන්ට අපි සැලකුවා වෙන්නේ මෙවැනි ඉහළ මානසිකත්වයක ඉන්නකොට තමයි තමන්ගේ මව්පියන්ට කරන ලොකුම ගෞරවය තමන් සිද්ධ කළා වෙන්නේ. මව්පියෝ ජීවත් වෙනවා නම් එවැනි දරුවෙක් බිහි කරපු දෙමව්පියන්ට ලොකු ආශිර්වාදයක්. එවැනි දෙමව්පියන්ට ගරු කරන මිනිස්සු. මෙවැනි මානසිකත්වයක කෙනෙක් ඉන්නවා නම් එවැනි මව්පියන් මිය ගිහිලා නම් පරලොව ඉඳගෙන ඇතැම් විට බලන්න පුළුවන් තැනක ඉන්නවා නම් අනේ මගේ මේ කුසෙන් බිහි වෙච්ච දරුවා මගෙන් ලේන් බිහි වෙච්ච දරුවා මගේ ශ්‍රමයෙන් බිහි වෙච්ච දරුවා කොච්චරනම් කුසල් වඩනවද කියලා එයා සතුට වෙනවා. පින්නතුනි ඔබ හොඳට ඉන්න ඔබේ ජීවිතය සාර්ථක වෙන්න ඒක ලොකු ආශිර්වාදයක් ඔබේ දෙමව්පියන්ට. ඒක අමතක කරන්න එපා. ඔබ හොඳට කායිකව හොඳ දේවල් කරනවා නම් වචනෙන් හොඳ වචන නම් කතා කරන්නේ හොඳ චරිතයක් නම් තියෙන නිතර පින් දහම් කරනවා නම් නිතර අනිත්යට උදව් උපකාර කරනවා නම් ඒ ගෞරවයෙන් 100%ක්ම යන ඔබේ දෙමව්පියන්ට. ඒක අමතක කරන්න එපා. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා ඒකත් තමත කරන්න එපා. ඔබෙන් අඩුපාඩු නොතින් ඒකත් යනවා මව් දෙමව්පියන්ට. ඒ නිසා හැකිතාක් ඔබ ඉහළම චරිතයක්කින් යුක්ත කෙනෙක් වෙන්න. හැකිතාක් අකුසල් දහම් හිතට නොවන මානසිකත්වයක ඉන්න. හැකිතාක් පින් දහම් කරන්න. නිතරම අනිත්‍යයේ දියුණුවක් ප්‍රාර්ථනා කරන්න. නිතර අනිත්‍යයේ අඩුපාඩුවකදී සමාව දෙන මානසිකත්වයක් ඇති කරගන්න. අමතක කරන එක නෙමෙයි කෙනෙක්ගේ වරදක් වුණාට අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මතක තියාගන්න. නමුත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී අපේ අමනාපයක් ඇති කරගන්නව නම් බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න අපි ඒ අමනාපය ඇති කරගන්නේ පුද්ගලයාගේ ශරීරයත් එක්කද කියලා. අපි බොහෝ විට අමනාප වෙන ශරීරයත් එක්කනේ. ශරීරය දැක ගමන් තමයි කියන් තියන්නේ. ඇත්තෙම පිනතුනේ ඒ ශරීරයත් එක්ක කියන් තියනවා නම් එහෙනම් මරණයටපත් වුණාමත් යාට එහෙනම් බනින්න ඕන හැවිලනේ. ශරීරය තියෙනවනේ එහෙමම. ඇත්තෙම අපි අමනාප වෙලා තියෙන කාත් එකද යාගේ? ඈ? ඈ? යාගේ ශරීරයත් එක්කද යාගේ මනසත් එක්කද? දෙකම එක්ක නෙවෙයි අපි අන්තිමට අමනාප වෙලා තියෙන අපේම හිතත් එක්ක. කෙනෙක් වෙනුවෙන් අමනාප වෙනවා කියන්නේ යා දන්නේවත් නැහැ දැන් මේට අපි අපේ හිතත් එක්ක අමනාප වෙලා තියෙන්නේ. ඒ නිසා පිනතුනේ මේක හරියට තේරුම් ගත්තොත් තේරුම් ගන්න මොහොතේ පටන් මෙයා දන්නවා දුක ඇතිවන්නේ බාහිර රූප ශබ්ද නිසා නෙවෙයි දුක ඇතිවන හේතුව මෙහි තියෙන්නේ. කණ්ණාඩියක් ළඟට ගියාට පස්සේ කණ්ණාඩියේ රූපේහි අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩුව තියෙන කණ්ණාඩියද? මුහුණ බලන කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ කණ්ණාඩියේ තියෙන කොණ්ඩේ හරියට පීරලා නැත්නම් අවුල් වෙලා නම් ඇහි මොන හරි කැල්ලක් තියෙනවා නම් අඩුපාඩුව තියෙන කණ්ණාඩියද? අඩුපාඩුව තියෙන කණ්ණාඩිය නෙවෙයි මෙහෙ රූපයයි පිරිසිදු කරන්න ඕන මෙහෙ රූප කොණ්ඩේයි පීරන්න ඕන. එතකොට තමයි අර කණ්ණාඩියේ පින්තූරේ ලස්සන වෙන්නේ. අන්න ඒ වගේ පින්තූර බාහිර අඩුවක් පේනවායි කියන්නේ අඩුව මෙහෙ තියෙන්නේ. ඈ බාහිර කෙනෙක් එක කේන්ති යනවා කියලා කියන්නේ කේන්ති යන හේතුව මෙහෙ තියෙන්නේ. ඒ නිසා මේ පැත්තෙන් ටිකෙන් ටික අපේ හිත දිනු වෙනකොට අපි පිටතට දේවල් වෙනස් කරන ගතිය අඩු වෙනවා. පිටත තියෙන මට්ටමෙන් අපි අපේ හිත ආරක්ෂා කරගන්න අපි සූදානම් වෙනවා. ඒකෙන් කියන්නේ මේ සුද්ධ බාහිර නොකර ඉන්නවා කියලා. ඒව කරනවා. නමුත් යා දන්නව මේ ගැටලුව තියෙන්නේ මේ අභ්‍යන්තරයේ කියලා. තමන්ගේ හිත සචිත්ත පරියෝධපණන් කියපු ආකාරයට හිත පිරිසුදු කරගැනීමේ වැඩ පිළිවෙලක එයා නිතරම යෙදෙනවා. ඉතින් පින්නතුනි මෙන්න මේ කරුණ අපට පිළිපදින්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ දේශනා කළා මේක උතුම් මංගල කාරණයක් කියලා. දන් දෙනවා නම් විතර ඒ වගේම දැහැමි ජීවිත ගත කරනවා නම් ඥාතීන් සංග්‍රහ කරනවා නම් නිවැරදි ජීවිතයක් ගත කරනවා නම් මෙන්න මේ කරුණ මෙලව ජීවිතේ යහපත පිණිසත් හේතු වෙන මරණයෙන් පස්සේ ජීවිතේ යහපත පිණිසත් හේතු වෙන කරුණ. බුදුදහමේ කියන කරුණ පිනතුනි බුදුදහමේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා අකාලික කියලා. අකාලික කියන්නේ මෙලවදීම මේ මොහොතේම ප්‍රතිඵල තියෙනවා. මේ දහම රැකීමේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන විතරක් නෙවෙයි. මේ දහම රැකීමේ ආනිසංස මෙලවදීම තමන්ට තියෙන්නේ රකින්න ආරම්භ කරපු මොහොතේ පටන්ම මෙහි ආනිසංස තමන්ට දැනෙනවා. වෙනත් ආගම් එක්ක බුදුදහමේ තියෙන සුවිශේෂී වෙනස්කම මේක. වෙනත් අය මරණයෙන් පස්සේ තමයි ස්වර්ගයේ දිවි ලෝකේ දේශනා කළේ. බුදුදහමෙත් එහෙම දේශනා කළා තියෙනවා. නමුත් බුදුදහමේ ස්වර්ගය ඇතිවන්නේ මේ ජීවත් වෙන කාලෙදිම. ඉතින් ඒ සඳහා කටයුතු කරන අපි උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරමු. ඉතින් අද මේ අජන්ත මහත්මයාගේ මනෝනා මහත්මියගේ දියණියගේ නිවසේහි මේ අද දින විශේෂ පින්කමක් සිදු කළේ අද උපන් දිනේ සමරණීය ආදරණීය දියණිය වෙනුවෙන් දියණියට පුණ්‍ය ආනුමෝදනා කිරීමට දෙලිනේ ශ්‍රී රාම්‍ය දියණිය වෙනුවෙන් කරපු පුණ්‍ය ආනුමෝදනාත්මක පින්කමයි මේ සිදු කළේ. ඉතින් මේ ඇත්තන් බොහොම දෙනෙක් ඒක රාශී වෙලා තමගේ දූ දරුවන් සමග මේ දහවල් යාමේ බොහොම ශ්‍රද්ධාවෙන් හොඳ පින්කමක් සිදු කරන්න ඕන කියන හැඟීමෙන් මේ පින්කමට සහභාගී වුණා. ඉතින් අජන්ත මහත්මයා මාස ගානක් තිස්සේ මේ ගැන හිතලා කල්පනා කරලා අද මේ පින්කම කරන්න ඕන කියන ලොකු හැඟීමක් එතුමා තුළ තිබුණා. ඉතින් ඒ සඳහා තමන් ඊටාම ළඟින් ආශ්‍රය කරන තමගේ ඥාති මිත්‍රාදීනුත් ඒක රාශී කරගෙන සිදු කරන්න බලාපොරොත්තුන පින්කමයි මේ හොඳින් සිදු කළේ. ඉතින් කල්පනා කරන්න මේ අවස්ථාවේදී මුලින්ම පංචශීලයේ සමාදන් වුණා, ධර්ම ශ්‍රවණය කළා, බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්තුම් ඒ ධර්මයේ පිළිවඳව තමන්ගේ අවධානය යොමු කළා. මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන දෙලිනේ ශ්‍රී රාම්‍යා දියණිය මේ පින් අනුමෝදන් වේවා. මේ පින්ින් සුවපත් විය හැකි වෙනත් ඥාතීන් වෙත්නම් මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ නමින් මියගිය මව් දෙමාපිය ආදී කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාති හොද මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. හොඳයි. මේ පින සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව මේ හැම දිනාටමත් මේ කුඩා දූපුතුන් හැම දිනාටමත් දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.